නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. ඒ උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා, සරණ යමි. ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා, සරණ යමි. ඒ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා, සරණ යමි. උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා, සරණ යමි. ඒ උතුම් තුනුරුවනට මාගේ ජීවිතය පූජා වේවා, පූජා කරමි. පූජා වේවා, පූජා කරමි. පූජා වේවා, පූජා කරමි. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. මේ උතුම් සම්බුද්ධ ශාසනයේ පවතින අතිශය දුර්ලභ වූ කාලවකවානුවක මා මිනිස් ලෝකයේහි සුගතියක් ලබා ඉපදුනා. ඒ ඉපදිච්ච සමය තුළ මා අංග ප්‍රත්‍ය සම්පූර්ණ උපතක් ලැබුවා වගේම පින්වන්ත අම්මල තාත්තලගේ දරුවෙක් වෙලා මේ ලෝකයේ ජනිත වන්නට මා හුඟක් පින් කර තිබුණා. පුබ්බේච කත පුණ්‍යතා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ විදියට මා උපතින්ම අතිශය පින්වන්ත කෙනෙක් විදියට මේ මනුලෝ ජනිත වුණා. ලබාගත්තාව මේ උතුම් දුර්ලභ මනුසාත්ම භාවය තුළ මා උපරීම යහපත් දේවල් කරමින් සතුටෙන් මා කාලය ගත කළා. මගේ යුතුකම් මා මැනවින් කළා. පින්කම් හොඳින් කළා. මට හැකි පමණින් මා ලොවට සේවය කළා. ඉතින් මගේ ජීවිතයේ පිළිබඳව මට තියෙන ලොකු සතුටක්. අන්න ඒ සතුට මම තව තවත් භුක්ති විඳිමින් මගේ මේ සිත වඩාත්ම පිරිසිදුව, ශක්තිමත්ව, නිර්මලව තබා ගන්නට අවපරිම ලෙස උත්සාහ කරනවා. ආතුර වූ කයක් මට තිබුණත්, ලෙඩ දුක් වලට පත් වෙච්ච කයක් මට තිබුණත් මම මනසින් කිසිවිටකත් ලෙඩ වෙන්නේ නැහැ. නිරෝගී සිතක් සහිතව, පිරිසිදු සිතක් සහිතව, පුණ්‍යවන්ත සිතක් සහිතව, සාර්ථකව, ශක්තිමත්ව මා ජීවිතේ ජය ගැනීමට සීල කරුණු මා සපුරා තියෙනවා. මා ලබාගත්තා වූ උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන්, කල්‍යාණ මිත්‍රත්වයේ පිහිටින් මා තව තවත් මගේ සිත පිරිසිදු කරගන්නට, ශක්තිමත් කරගන්නට මා හැම මොහොතකම උත්සාහ කරනවා. ඒ සඳහා උතුම් තුනුරුවනේ ආශිර්වාදය මට නිරතුරුව සැනසේවා. ජීවිත කාලය තුළ මා සිදු කළා වූ අපමණ පින්දහම්, යුතුකම් ආදී සියල්ලක්ම මේ අවස්ථාවේදී මට ආශිර්වාදයක්සේ, සෙවණක්සේ, සෙවණැල්ලක්සේ මට පිහිටට පවතිනවා. ඒ ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. ලෝකයට කෘතඥ වෙනවා. ලෝකයට පින් දෙනවා. ඒ පින මම මුළු ලෝකයටම අනුමෝදන් කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒ උතුම් අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති මාසරණ ගිය මගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් ගුණේ යුක්තයි උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා ලෝකයාගේ පුද සැලකිලිවලට පුණ්‍යවන්ත උත්තමයෙක් වුණා නික්ලේශී උතුමෙක් වුණා එනිසා උන්වහන්සේට අපි අරහන් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිඳු ගුරුවරයෙක්ගේ හෝ බාහිර පුද්ගලයෙක්ගේ මඟ පෙන්වීමක් නොමැතිව තමන් මහන්සේගෙන්ම ඥානයෙන් අවබෝධ කරගත්තා. ඒ උන්වහන්සේගේ සම්මා සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. අෂ්ටවිද්‍යා හා පසළොස්වරණ ධර්ම වලින් උන්වහන්සේ යුක්ත වුණා. ප්‍රථම ධානය ආදී දාන ලබාගෙන සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්ම වලින් යුක්තව උන්වහන්සේ ලෝකයේ තුල පියුමක්සේ වැඩ සිටියා. උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා අපි දේශනා කරනවා. උන්වහන්සේ සුගත ගුණේ යුක්තයි. බුදුරජාණන් වහන්සේ ඊතාම සංවර ගමනින් ලෝකයා සංසිඳුවමින් උතුම් වූ නිර්වාණ ക്ഷേම භූමියට වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රകൃති ගමන ඊතාම සංවරයි, ඊතාම පිවිතුරුයි. එනිසා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියනවා සුගත කියලා. උන්වහන්සේගේ ඒ සුගත ගුණයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලෝක, සංඛාරලෝක ආදී මේ සියලු ලෝකයන් උන්වහන්සේ අවබෝධ කරගත්තා. අතඹුලක්සේ මැනවින් පතක් පසක් කළ මේ උතුම් තුන් ලෝකයේ නිසා උන්වහන්සේට අපි ලෝකවිදු කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදුගුණයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. ලෝකේ සැඩවර්ෂ පුරුෂයන් උන්වහන්සේගේ කරුණා නැමැති මෛත්‍රී ජලයෙන්, ප්‍රඥා නැමැති ආයුධයෙන් සංවර කරා, දමනය කළා. උන්වහන්සේගේ ඒ අනුත්තර පුරිස ධම්මසාරති ගුණයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් උතුම් ශාස්ත්‍රවරයා වුණා. උන්වහන්සේට ඒ නිසා අපි සත්තා දේව මනුස්සානං කියලා අමතනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණයට මාගේ උපහාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයා දුකෙන් මිදවීම සඳහා ඒ උත්තම ධර්මය ලෝකය හමු ඉදිරිපත් කළා. කරුණාවෙන් ලතෙත් වූ හදවතින්, ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් ලෝකයට මේ දහම ඉදිරිපත් කළ නිසා බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා සඳහන් කරනවා. උන්වහන්සේගේ බුද්ධ සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සංසිඳපු උත්තමේ, උන්වහන්සේ ඊටාම භාග්‍ය සම්පන්න උත්තමේ, මේ තුන් ලෝකයේ වැඩ සිටිය උත්තමතම භාග්‍ය සම්පන්න පුද්ගලයා, පින්වන්තම තැනැත්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට නිසා අපි භගවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් භගවා බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ඊටාම පිවිතුරු පිළිම වහන්සේ නමක් මා ඉදිරිපිට වැඩ සිටිනවා. උන්වහන්සේගේ රූප කාය දෙස බලාගෙන අරහන් ආදී මේ සම්බුදු ගුණ මා නැවත නැවතත් නුවණින් මෙනෙහි කරනවා. ඒ සම්බුදු ගුණය තුළ මාගේ සිත සමාධිමත් කරමින් මගේ හිත පිරිසිදු කරගන්නවා. ඒ උතුම් සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ අරහන් ගුණේ යුක්තයි, සම්මා සම්බුද්ධ බුදු ගුණේ යුක්තයි, විද්‍යාචරණ සම්පන්න ගුණේ යුක්තයි, සුගත ගුණේ යුක්තයි, ලෝකවිදු ගුණේ යුක්තයි, අනුත්තර පුරිස ධම්ම සාරති ගුණේ යුක්තයි, සත්තා දේව මනුස්සානං ගුණේ යුක්තයි, බුද්ධ ගුණේ යුක්තයි, භගවා ගුණේ යුක්තයි. මේ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් අරහං ආදී බුදු ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා, මගේ සිත නිරෝගී වේවා, මගේ ශරීරයේ නොඑක් විදි අඩුපාඩුකම් දුෂ්කරතා තිබුණත් ඒ සියල්ල මා ජයගෙන මා මනසෙන් නිරෝගීව, නිර්භයව, අභීතව, ශක්තිමත්ව ජීවිතය හමුවෙහි අකම්පිතව පියුමක්සේ, මඩෙන් උඩට නික්මුණු සුවඳවත් පද්මයක්සේ මම ලෝකය තුළ පිවිතුරුව, නිර්ව්‍යාජව, නික්ලේශීව වාසය කරනවා. අරහම් සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහම් අරහම් අරහම් සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති තත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සාදෝ සාදෝ සාදෝ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අඛාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡන්තං වේදිතම්බෝ විඤ්ඤූහීති. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හදවතෙහි ජනිත වෙලා ශ්‍රී දාන්ත ධාතුන් වහන්සේගේ පහස ලැබලා ලෝකයේ වෙත ඉදිරිපත් කළ ඒ උතුම් සද්ධර්මය ස්වාකහත ගුණී යුක්තයි. මුල මැද අග ඉතාම මැනවින් දේශනා කර නිසා ඒ සද්ධර්මයට අපි කියනවා ස්වාකහත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය සන්දිට්ඨිකයි. මේ ජීවිත කාලය තුළදීම දහම පිළිපැදීම තුළින් අපට ආනිසංස දැක ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය අකාලිකයි. වැඩි කල නොගොස් ඉක්මනින්ම ආනිසංස ලබා ගන්න පුළුවන් උතුම් දහමකුයි උන්වහන්සේ අපට දේශනා කළේ. ඒහි පස්සිකෝ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඕනෑම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය පඬි ආදී ඕනෑම පිරිසක් අභියස නිර්භයව එන්න බලන්න කියලා දේශනා කරන්න පුළුවන් දහමකුයි උන්වහන්සේ පුරා අවුරුදු 45ක් ලෝකයේ හමු ඉදිරිපත් කළේ. ඒ දහමට අපි කියනවා ඒහි පස්සික කියලා. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අප අප තම තමන් තුළට පමුණුවාගෙන තම ජීවිතය තුළින් අත්දැකීම් ලබන්නට ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල ලැබිය යුතු දහමක් නිසා සද්ධර්මයට අපි සඳහන් කරනවා ඕපනයික කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියපු ආකාරයට පඬිත වේදනීය ධර්මයක්. නොනැත්තන් විසින් තම තමන් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමකුයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ධර්මයට සඳහන් කරනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. බුදුහාමුදුරුව පුරා අවුරුදු 45ක් ගම් දනව් සැරිසරමින් ලෝකයා කෙරෙහි ඉමහත් කරුණාවෙන් දේශනා කළ, ලෝකයාගේ දුක්ගින්නි නිවීම සඳහා ඉදිරිපත් කළ මේ උතුම් සද්ධර්මයේ ගුණ මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා, මගේ සිත ශක්තිමත් කරගන්නට, නිරෝගී කරගන්නට, අකම්පිත කරගන්නට, නිවුණු සැනසුණු හිතක් බවට පත් කරගන්නට මේ උතුම් සදහම් ගුණ මට ආශිර්වාදයක් වේවා. ස්වාක්ඛාතෝ සන්දෙන්ඨිකෝ අඛාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතම්බෝ විඤ්ඤූහි. පඤ්චන්තං වේදිතම්බෝ විඤ්ඤූහි ඕපනයිකෝ ඒහි පස්සිකෝ අකාලිකෝ සන්දෙන්ටෙකෝ ස්වාකාතෝ ස්වාකාතෝ ස්වාකාතෝ ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයා සුපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්තයි. උජුපටිපන්න ගුණෙන් යුක්තයි. ඥායපටිපන්න ගුණෙන් යුක්තයි. සාමීචිපටිපන්න ගුණෙන් යුක්තයි. ආහුනෙයයි, පාහුනෙයයි, දක්ඛිනෙයයි, අංජලි කරණීයයි, අනුත්තර පුඤ්ඤක් ශේස්ත්‍රයයි. ලෝකයාගේ පුණ්‍ය භූමි වැපිරීමට උතුම්ම පින් කුඹරක් වූ සැරියුත් මුගලන් ආදී පරපුරෙන් පැවතෙන ඒ උතුම් ආර්ය සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් සංඝරත්නයෙහි ගුණයන් මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. මගේ සිත පිරිසිදු කරගන්නට, තැම්පත් කරගන්නට, ශක්තිමත් කරගන්නට, අටලෝ දහම අභියස අකම්පිතව නොසැලිය සිටින්නට ඒ උතුම් සංගරුවනේ ගුණයන් මට ආශිර්වාදයක් වේවා. ඒ උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. සුපටිපන්නෝ උජ්ජෝපටිපන්නෝ ඤායපටිපන්නෝ සාමීචපටිපන්නෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ මහා සංඝරත්නය මගේ ජීවිතයට ආලෝකයක් වේවා, ආශිර්වාදයක් වේවා, ආදර්ශයක් වේවා. ඒ උතුම් මහා සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේට, උතුම් සද්ධර්මයට, ආරි මහා සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයේ පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ බලයෙන් මා ලෝකයට මෙත් සිතින් සෙත් පතනවා. අවීචියේ පටන් භවග්‍රිය දක්වා සිටින සියලුම සත්‍යයන්ට යහපත අභිවෘද්ධිය සතුට සැනසුම උදා වේවා. ඒ සත්‍යයන් විදින අනන්ත දුක්වලින් නිදහස්ව උතුම් සැපතට සාන්තියට පත් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ බලයෙන් ඒ සියලු සත්‍යයන්ට සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා මා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් මෙත් සිතේ බලයෙන් මගේ කායික රෝග සුවපත් වේවා, මගේ මානසික සුවය වැඩි වේවා, මගේ සිත පිරිසිදු වේවා, නිරතුරුව නිරෝගී සිතක් සහිතව අකම්පිත සිතක් සහිතව පද්මයක්සේ පියුමක්සේ විකසිතව සිටින්නට මේ උතුම් බුදුගුණ උතුම් බුදුගුණ මෛත්‍රිය මට ආශිර්වාදයක් වේවා, ජීවිතයට ආලෝකයක් වේවා. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු ලෝකවිදු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භගවතු භගවා බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකිතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකිතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකිතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකිතන්තා සම්බේ සන්තා බවන්තු සුකිතන්තා සම්බේ සන්තා බවන්තු සුකිතන්තා සම්බේ සන්තා බවන්තු සුකිතන්තා දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයම් පන්තා ච නිබ්බයම් සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සුඛිනෝ වාක්ඛේමිනෝ හොන්තු සම්බේ සන්තා බවන්තු සුඛිතන්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ නිවසේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ මහද්වීපයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ මන්දාකිණියේ ශීරපතයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සම්බේ සත්තා බවන්තු සුකේ තන්තා ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන හැඟීමෙන් මා නිතර මෙත් සිතින් මුළු ලෝවටම සෙත් පතනවා. ලෝකයේ වෙසෙන සියලුම දෙනා එකම දරු පෙළක්සේ එකම පවුලක්සේ මාගේ දරුවන්සේ බැලීමට මා පුරුදු වෙනවා. ලෝවැසි හැම දෙනාටම උතුරා යන සෙනෙහසින් මෙත් සිතින් මා සෙත් පතනවා. හැම දෙනාම හැම කල්හිම සුවපත් වේවා, ශාන්ත සුවයට පත්වෙත්වා කියන හැඟීමෙන් ඒ හැමට මා සෙත් පතනවා. මවක් සිය එකම දරුවාට දක්වන සෙනෙහසින් සෙනෙහසෙන් මාමත් මුළු ලෝකයා කෙරෙහිම දරු සෙනෙහසින් කටයුතු කරනවා. ලෝවැසි හැම දෙනාම සුවපත් වෙත්වා යන හැඟීමෙන් නිරතුරුව මෙත් සිතින් සෙත් පතනවා. මාතායතානියම් පුන්තං ආයුසා ඒක පුත්ත මනෝරක්කේ ඒවම්පි සම්බබෝතේසු මාන සම්භාවයේ අපරිමානම්. ලෝකයේ තුළ වෙසෙන අනේක විධ දුක්ඛම් කටළු වලින් පිරිසත්යන්ට කරුණාව දක්වනවා. ඒ හැම දෙනාම පත් වී සිටින්නා වූ රෝගාදී දුක් පීඩාවන්ගෙන් නිදහස්ව සැපතට පත්වෙත්වා කියන හැඟීමෙන් සියලු ලෝවැසියන් කෙරෙහි අවීචියේ පටන් බලාග්‍රයේ දක්වා විවිධ තලවල දුක් විඳින අපමණ සත්වයන්ට මගේ හදවතෙහි උතුරා යන කරුණාවෙන් මා කරුණාව පතුරවනවා. ඒ හැම දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, ශාන්ත සුවයට පත් වේවා කෙන හැඟීමෙන් මා මුළු හදවතින්ම මෙත් සිතින් කරුණාවෙන් ඒ හැමට සෙත් පතනවා. ලෝකයේ වෙසෙන සත්‍යයන් ඔවුන් අතීතයේ සිදු කළ පුණ්‍ය කර්මයන්ගේ ආනිසංස වලින් සහ මේ ජීවිත කාලයේ සිදු කළ මහන්සියෙන් ක්‍රියා කළ අපමණ උත්සාහයන්ගේ ප්‍රතිඵල විදියට ඔවුන් සාර්ථකව ජීවිත ජයගෙන සතුටෙන් සිටින ආකාරය දෙස බලලා මම සතුටට පත් වෙනවා. මගේ හිතේ මුදිතා ගුණ ඇති කර ගන්නවා. මගේම දරුවන් ජීවිත සාර්ථක කරගන්නාසේ ලෝවැසි හැම දෙනා කෙරෙහිම මා මුදිතා ගුණය පතුරවනවා. උතුරා යන සතුටෙන් බාහිර ලෝකයේගේ සාර්ථකත්වය තුළ මා සතුටටපත් වෙනවා. ඒ හැම දෙනාම දිනෙන් දින තව තවත් සතුටට, සාර්ථකත්වයට, නිරෝගී භාවයට පත්වේවා කියලා මා මුදිතාසිතින් ඒ හැමට සෙත් පතනවා. ලෝවැසි සත්‍යයන් කෙරෙහිත් ලෝක ධර්මතා කෙරෙහිත් මා මැදහත් සිතක් ඇති කරගන්නවා. උපේක්ෂා සිත දියුණු කරගන්නවා. අටලෝ දහම අභියස, ලාභාලාභ, යස අයස, ප්‍රශංසා නින්දා, දුක සැප කියන මේ කරුණුවට කරත්තයක රෝදයක් වගේ නිරතුරුව පෙරලෙමින් පවතින මේ ලෝකය තුළ ඒ හැමට මා මැදහත් සිතින්, අකම්පිත සිතින්, සමබර සිතින්, උපේක්ෂකව මුහුණ දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ඒ උතුම් මංගල කාරණයක් වශයෙන් සඳහන් වෙන මේ උපේක්ෂා ගුණය මගේ ජීවිතය තුළට මායික් කරගන්නවා. ඒ උපේක්ෂා ගුණයේ ශක්තියෙන් මගේ හිත තව තවත් කුසලයෙන් මා ශක්තිමත් කරගෙන මා මනසෙන් නිරෝගීව මනසෙන් බැබලෙමින් පිවිතුරු මනසකින් කාලය ගත කරනවා. පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරයං ඛේමං ඒතං මංගල මුත්තමං. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන මේ සතර බ්‍රහ්ම විහරණ බ්‍රහ්ම ලෝකයේහි බ්‍රහ්මයන් තුල පුරුදු පුහුණු කරන ලක්ෂණයක්. මනුස්ස ලෝකයේ සිටින මාත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් මගේ සිත මා දියුණු කරගන්නවා. මිනිස් සිරුරක් දරාගෙන කායිකව මා සිටියද මනසින් බ්‍රහ්මියකුසේ නික්ලේශීව විරාජමාන වීමට මා මේ සතර බ්‍රහ්ම විහරණ නිරතුරුව උපයෝගී කරගන්නවා, උපකාර කරගන්නවා. සාදු සාදු සාදු. මේ උතුම් සම්බුද්ධෝත්පාද කාලය තුළ ලෝකේ නොයෙක් තැන්වල තියෙන පූජනීය ස්ථාන, මිනිසුන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, විවිධ සත්‍යයන්ගේ පුද පූජාවට ලක්වන විවිධ සත්‍යයන් නිතිපතා පුද පූජා පවත්වමින් සසර ජීවිතයේට පුණ්‍යඵලයන් රැස් කරගන්නා වූ මේ උතුම් ස්ථාන මා සියසින් දැකගත්තාසේ සිහිපත් කරමින් ඒ ස්ථානයන්ට වන්දනා කරමින් මගේ සිත මා ශක්තිමත් කරගන්නවා, සිත පිරිසුදු කරගන්නවා, සිතේ කුසලයේ දියුණු කරගන්නවා, මා මගේ සිත සුවපත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කුමරුකුසේ දමදිව ජනිත වුණු ඒ ලුම්බිනි උද්‍යානයේහි උන්වහන්සේ උපත ලැබපු ස්ථානය මා මනසින් දකිමින් ඒ ස්ථානයට මාගේ නමස්කාරය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 35 දී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු ජයශ්‍රී මහ බෝධිය බුද්ධගයාවේ පිහිටි ජයශ්‍රී මහ බෝධිය මා සිතින් දකිමින් ඒ වජ්‍රාසනය මගේ හදවතින් සිහිපත් කරමින් ඒ උත්තම ස්ථානයට මගේ නමස්කාරය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පළමුවෙන්ම පස්වග මහණුන්ට ධර්ම දේශනා කළ බරණැස ඉසිපතනාරාමය මා සිතින් සිහිපත් කරමින් සියසින් දැක්කාසේ හදවතින් සතුටු වෙමින් ඒ ධර්ම චක්‍ර පවත්වපු ස්ථානය මා මගේ හදවතින්ම මා නමස්කාර කරනවා. ඒ උතුම් ධම්ම චක්‍ර දේශනාව කරපු බරණැස ඉසිපතනාරාමයට මාගේ නමස්කාරය වේවා. පුරා අවුරුදු 45ක් දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට සදහම් මග, සුගතිගාමී මග, නිවන් මග දේශනා කොට අවුරුදු 80 දී පරිනිර්වාණයට පත් වූ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් බුදු පිස නිම කළ ඒ උතුම් ස්ථානය උපවත්තන සාල වනෝද්‍යානය ඒ පිරිනිවන් මංචක ස්ථානය මා සිතින් සිහිපත් කරමින් සියතින් දැක්කාසේ මා හදවතින්ම ඒ ස්ථානයට ගෞරව දක්වමින් මාගේ නමස්කාරය පුද කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණු උපවර්තන සාල වනෝද්‍යානයේහි ඒ පිරිනිවන් පංචක ස්ථානයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෝකේ විවිධ ස්ථානවල වැඩ සිටිනවා. ඒ ස්ථාන සහ උන්වහන්සේ පරිහරණය කළ සිවුරු, පටිධාතු, පාත්‍රාධාතු ආදී නොඑක් දෑත් සම්පත් කරලා ලෝකයේ තුල විවිධ ස්ථානයන්හි පුද පූජා පවත්වනවා. මනුස්ස ලෝකයේත්, ඒ වගේම තව තින්සා දිව්‍ය ලෝකයේත්, බ්‍රහ්ම ලෝකයේත් නොඑක් තැන මෙවැනි ස්ථාන පවතිනවා. මා ඒ සියල්ලක්ම හදවතින් සිහිපත් කරමින් පින් වඩමින් පුණ්‍යානුමෝදනා වෙනවා. ශ්‍රී ලංකාවෙහි බුදුරජාණන් වහන්සේ වැඩම කළ මහියංගනයෙහි පිහිටි ග්‍රීවධාතු තැන්පත් කොට තියෙන ඒ මහියංගන ස්තූපය චෛත්‍ය ආජානන් වහන්සේ මා හදවතින්ම වන්දනා කරමින් මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවට ශ්‍රී ලංකාවට වැඩම කළ ස්ථානය නාගදීපයේ චෛත්‍ය ස්ථානය මාසියසින් දැක්කාසේ මනසින් දකිමින් ඒ ස්ථානයට මාගේ ගෞරවය, මාගේ පූජාව, මාගේ නමස්කාරය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට ශ්‍රී ලංකාවට වැඩම කළ ස්ථානය කල්යාණී රාජමහා විහාරස්ථානය. ඒ උතුම් දාගවපීඨ ස්ථානය මිනි ආසනය පිහිටා තියෙන ස්ථානය මා සියසින් දකිමින් බුද්ධ ස්පර්ශයෙන්, උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් අතිශය පාරිශුද්ධත්වයට පත් වුණා වූ කල්යාණී රාජමහා විහාරස්ථානය මා සියසින් දැක්කාසේ සිතින් දකිමින් ස්ථානයට මගේ නමස්කාරය, මගේ ගෞරවය, මගේ පූජාව වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ වම් පාදයේ සනිටුහන කරමින් ශ්‍රී පාදයේ පිහිටුවා වදාළ කන්ද උඩරට පිහිටි ශ්‍රී පාදස්ථානයේහි ඒ උතුම් පාද ස්පර්ශයට ලක් වුණු ස්ථානය ශ්‍රී පාද ලාංඡනී පිහිටි ස්ථානය මා සියසින් දැක්කාසේ මාගේ සිතින් දකිමින් ඒ ස්ථානෙට මාගේ නමස්කාරය වේවා කියලා මා පූජා පවත්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධාන කොට තැන්පත් කළ තියෙන ලක්දිව අනුරාධපුරයේහි තෝපාරාම චෛත්‍ය ස්ථානය මා සියසින් දැක්කාසේ සිතින් දකිමින් ඒ ස්ථානයට මාගේ දෑත එක්කොට නලන මත හිස තබා මාගේ ගෞරවය, මාගේ පූජාව වේවා කියලා මා නමස්කාර කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ගැමුණු මහරජතුමා විසින් නිර්මාණය කළ අනුරාධපුරයේ පිහිටි මහා තෝපයේ හෙවත් ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ සියසින් දැක්කාසේ මා සිතින් දකිමින් ඒ ස්ථානයේ අභියස ඉතාම ගෞරවයෙන් මාගේ නමස්කාරය, මාගේ ගෞරවය, මාගේ පූජාව සිදුවේවා කියන පැතුමෙන් මා ස්ථානයට මාගේ ගෞරවය පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කොට ඉදිකරලා තියෙන ශ්‍රී ලංකාවෙහි නැගෙනහිර පළාතේ පිහිටි සෝමාවතී චෛත්‍ය ස්ථානය මා ඉතාම ගෞරවයෙන් නමස්කාර පෙරටුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට නමස්කාර කරන අදහසින් උතුම් සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් මා වන්දනා කරනවා. ලක්දිව මහනුවර සෙංකඩ ගලපුර පිහිටි උතුම් දළදා මන්දිරයේ තැන්පත් කර තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා යන පැතුමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වඳින්නා හා සමාන ගෞරවයකින් ඒ උතුම් වම් දළදා වහන්සේ මා ඉතා ගෞරවයෙන් නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. නැගෙනහිර පළාතේ පිහිටි සේරුවාවිල චෛත්‍ය ආදියාරණ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදි කළ තියෙන සේරුවාවිල මංගල මහා චෛත්‍ය ආදියාරණ වහන්සේ මා සියසින් දැක්කාසේ සිතින් දකිමින් ස්ථානෙට මාගේ ගෞරවය පූජා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියසින් දැක නමස්කාර කරන්නා වූ හැඟීමෙන් සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේ මා ඉතා ගෞරවයෙන් නමස්කාර කොට වන්දනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන සමෙහිදීම ඉදිකලස්සේ සැලකෙන බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් තැන්පත් කොට ඉදිකල තියෙන නැගෙනහිර පළාතේ පිහිටි තිරියායෙහි ගිරිහඬු සෑය චෛත්‍ය ස්ථානය ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවක්සේ සලකා ඒ උතුම් චෛත්‍ය ස්ථානයට මා වන්දනා කරනවා. ඒ උතුම් චෛත්‍ය ස්ථානයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් සහ නිය ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදි කරන ලද නැගෙනහිර පළාතේ පිහිටි දීඝවාපි චෛත්‍ය ස්ථානය බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවක්සේ සලකා මා ඉතාම ගෞරවයෙන් වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළ තියෙන ඒ දීඝවාපි චෛත්‍ය ස්ථානයට මාගේ නමස්කාරය වේවා. අනුරාධපුරයේ පිහිටි ලෝවා මහා ප්‍රාසාදය එදා අනුරාධපුර සමයෙහි රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය මගඵලලාභී උතුමන් දහස් ගණනකින් පිරී ඉතිරී ගිය ත්‍රිපිටකධාරී සිල්වත් ස්වාමින් වහන්සේලාගෙන් ගැමසීගත් ලෝවා මහා ප්‍රාසාදය අනුරාධපුරයේහි මහමෙවුනාවෙහි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ පිහිටි ඒ උතුම් සංඝාවාසය ලෝවා මහා ප්‍රාසාදය ස්වාමින් වහන්සේලා දැනටත් වැඩ සිටින ස්ථානයක්සේ සලකා රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් හැම වැලිකඩයක්ම ස්පර්ශ වුණු ඒ උතුම් ස්ථානය මා ඉතාම ගෞරවයෙන් සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාට කරන ගෞරවයක් පූජෝපහාරයක්සේ සලකා ලෝහා මහා ප්‍රාසාදය මා සිරසින් නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළ තියෙන තිස්ස මහරහම චෛත්‍ය ස්ථානය ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සිය සලකා මා හදවතින්ම ඒ ස්ථානයට මාගේ නමස්කාරය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කොට ඉදි කළ තියෙන කතරගම කිරිවිහෙර චෛත්‍ය ස්ථානය ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජෝපහාරයක්සේ සලකා මා ඉතාම ගෞරවයෙන් වන්දනා කරනවා, නමස්කාර කරනවා. ඒ උතුම් චෛත්‍ය ස්ථානයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේ සිහිපත් කරමින් ඉදි කරලා තියෙන තවත් සාදිවුලෝ පිහිටි සෙලු මිනිසෑය ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්සේ සලකා ඒ සෙලු මිනිසෑය තාවතින්සේ පිහිටි සෙලු මිනිසෑය මා ඉතාම ගෞරවයෙන් වන්දනා කරනවා. මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයෙහි උන්වහන්සේ පරිහරණය කළ ඇඳුම් නිදන කොට තැන්පත් කළ තියෙන බඹලොව සලු මිනිසෑය ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සේ සලකා මා මුළු හදවතින්ම නමස්කාර කරමින් වන්දනා කරමින් මාගේ නමස්කාරය වේවා කියන පැතුමෙන් මා ස්ථානෙට වන්දනා කරනවා. මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයෙහි උන්වහන්සේ බොහෝ සත්‍යයන්ට නිවන් මඟ මෙන්ම සුගතිගාමී මාවතද විවර කළ දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්ට සුදුසු කාලයේ මානසිකත්වය වයස නැති ඇතැම් අයට උන්වහන්සේගේ මහා කරුණාවේ අනුහසෙන් මාර්ගෝපදේශකත්වයෙන් සුගතිගාමී වීමට මගහසර විවර කළ දුන්නා. චත්ත මානවක නැමැති කුඩා කුමාරයාට උන්වහන්සේ ඉගැන්වූ චත්තමානවක ගාථා ඒ කුමාරයාට සුගතිගාමී වෙන්නට මඟ පෑදුවා. අදත් පාසල් යන දරුවන් පාසල් නිමවී සජ්ජහනා කරන චත්තමානවක ගාථා ඒ දරුවන්ට ආශිර්වාදයක් වෙනවා. ඒ දරුවන් නිරුපද්‍රිතව නිවස කරා යන්නට ආශිර්වාදයක් වෙනවා මෙන්ම. මේ උතුම් චත්තමානවක ගාථා මගේ සසර ගමනට පිහිටක් උපකාරයක් වේවා. සසර ජීවිතයේ පුලා කිසි දවසක දුගතිගාමී නොවෙන්නට උතුම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නට මට ආශිර්වාදයක් පිණිස මේ චත්තමානවක ගාථා මා සිහිපත් කරනවා. මේ උතුම් චත්තමානවක ගාථාවල ආශිර්වාදයෙන් මගේ සිත සුවපත් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ රශ්මිය මගේ හදවතට නිරතුරුව දැනේවා. සද්ධර්මයේ ස්වාඛාතාදී ගුණ මගේ හදවතට නිරතුරුව දැනේවා. සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලාගේ සුපටිපන්න ආදී ගුණයන් මගේ හදවත නිරතුරුව සුවපත් කෙරේවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන මගේ දිවි ගමනට ආශිර්වාදයක් ආලෝකයක් වේවා කියන පැතුමෙන් මා චත්තමානවක ගාථා මුළු හදවතින්ම සිහිපත් කරනවා. යෝ වද තම් පවරෝ මනුජේසු සක්්‍යමුණි භගවාකත කිංචෝ පාර ගතෝ බල විරිය සමංගේ තං සුගතං සාරනත්තමුපේමි. මිනිසුන් අතර කතා කරන්නවුන්ගෙන් උතුම් වූ සාක්‍යමුනි වූ භාග්‍යවත් වූ කල කිස ඇති සසරින් එතෙර වූ කායබල ඥානබලයෙන් හා වීරයෙන් යුක්ත වූ යමෙක් වේද ඒ සුගතයන් වහන්සේ වෙත සරණ පිණිස එළඹෙමි. රාග විරාග මනේජමසෝකං ධම්මම සංකත මප්පාටේ කෝලං මධෝරමේ මං පගෝනං සොවේ බන්තං ධම්මමේ මං සාරනත්ත මෝපේමි. රාග දුරු කරන, තෘෂ්ණා රහිත වූ, ශෝක නැති, පිළිකුල් නැති, මිහිරි වූ, ප්‍රගුණ වූ, මැනවින් බෙදූ, අසංකත වූ මේ ධර්මයක් වේද? මේ දහම් සරණ වෙත පිහිට පිණිස එළඹෙමි. යත්තච දින්න මාහම් පලමාහෝ චතුසු සොච්චේසු පුරේස යෝගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමි මං සරණත්ත මෝපේමි. මේ ආර්ය සංඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත්ඵලයයි කීවාහුද? සුපිරිසිදු වූ පුරුෂ යුගල සතරෙක් වූ චතුරාර්ය සත්‍ය හා නිවන දක්නා වූ ඒ පුද්ගලයෝ අට දෙනකි. ඒ සංඝරුවන වෙත පිහිට පිණිස එළඹෙමි. සාදු සාදු සාදු. මේ උතුම් මනුස්සාත්ම භාවයක් ලබාගත් දුර්ලභ බුද්ධෝත්පාද සමයේ උපත ලද මා මගේ ජීවිත කාලය තුළ නොඑක් ආකාරයේ දාන ආදී පින් දහම් මන් සිද්ධ කළා. දැහැමිව උපයාගත්තු මාංශයෙන් හරියම්බ කරපු ධනය මා නිර්ලෝභීව මගේ දෙමෝපියන්ට ඥාතීන්ට මා පූජා කළා. අසරණයට දරුවන්ට මගේ ධනයෙන් ශක්ති ප්‍රමාණයෙන් මා උපකාර කළා. පූජනීය උතුමන්ට, මහා සංඝරත්නයට, බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා සඳහා, මේ පුණ්‍ය කර්ම සඳහා මා දෑතින්ම දානය පූජා කළා. ඒ උතුම් දානමේ පින්කම මගේ සිතට ආශිර්වාදයක් වේවා. මගේ සිත පිරිසිදු වන්නට, සිතෙහි ආධ්‍යාත්මික ශක්තිය දියුණු වන්නට මා විසින් පුද කළා වූ මේ උතුම් දානමේ පින්කම් මට ආශිර්වාදයක් වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දානං භික්ඛවේ සප්පුරුස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං. දානීය මහණෙනි, බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් පඬිවරුන් විසින් පනවපු අගය කළපු කරුණක් හැටියට දේශනා කළා. බුද්ධ ආදී උතුමන්ගේ වරණාවට ලක්වුණු මේ දානමය නැමැති පුණ්‍ය කර්මය මා ජීවිත කාලය තුළ නොඑක් ආකාරයෙන් පුරුදු පුහුණු කළා. මහන්සියෙන් දෑතේ වීරියෙන් ධාර්මික වූ පියපු වස්තුව මා පුණ්‍යශේස්ත්‍ර විශේෂෙහි නිර්ලෝභීව පරිත්‍යාග කරමින් මා සසර ගමනට මග වියදම් රැස් කරගත්තා. ඒ උතුම් දානමේ පින්කම් මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. පේතේ මුදාරං වින්දති දාතා තේති මුදාරං වින්දති දාතා තේති මුදාරං වින්දති දාතා තේති මුදාරං වින්දති දාතා. දන් දෙන තැනැත්තා උතුම් ප්‍රීතියක් විඳිනවා යන අදහසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මටත් මගේ ජීවිතයේ පුරාම උදාර වූ සතුටක් විඳිය හැකි පින්කම් අතර දානමේ පින්කම් ගැන මා බෙහෙවින්ම සතුටටපත් වෙනවා. ආමිස දාන, අභයදාන ධර්මදාන වශයෙන් මා ඊටාම ගෞරවයෙන් කම්පල අදහාගෙන දෑතින් නිරතුරුව සිදු කළා වූ දානමේ පින්කම් මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා, මගේ සසර ගමනට ආලෝකයක් වේවා, මගේ මානසික සුවය සුවපත් වන්නට දිව ඔසුවක් වේවා. දානමේ පින්කම් තුළින් මා ජනිත කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් දෙවියන් සහිත ලෝකයාට මා මෙත් සිතින් අනුමෝදන් කරනවා. මා සන්තකව දැනට යම් ධනයක් වෙත්නම් ඒ සියල්ලක්ම මා හදවතින්ම මහා සංඝරත්නයට සංඝ සතුකොට පූජා කරනවා. මේ ලෝකයේ සිටින සීලොම සත්‍යයන් වෙනුවෙන් ඒ සියල්ල පරිත්‍යාග වේවා කියලා මා හදවතින්ම ඒ සියල්ල අත්හරිනවා. ඒ සියල්ල අත්හැරීමත් සමගම අහසේ ඉගිලි යන්න පක්ෂියෙක්සේ සමනැලයක්සේ මා ඊටාම සැහැල්ලුවෙන් පියාපත් බර පමණක් රැගෙන යන ඒ පක්ෂියාමෙන් ඊටාම නිදහස්ව මා මාගේ සිත පාත්වා ගන්නවා, සිත නිරෝගී කර ගන්නවා. මා සන්තක සියලු දේ මේ සම්බුද්ධ ශාසනයේ විශේෂිත අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙනුත් ලෝකයේ පහළ වී වදාලා වූ 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන විශේෂිත මා නිර්ලෝභීව හදවතින්ම පූජා කරනවා. ඒ සියලු උත්තමයන් වහන්සේලා මා සන්තක සියලු ධනය පූජෝපහාරයක් වශයෙන් පිළිගනිත්වා. ඒ උතුම් කුසලය මගේ සසර ගමනට ආලෝකයක් ආශිර්වාදයක් පිණිස වේවා. ඒ සියලු පින් සියලු ලෝකයා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. මා සිදු කරගත්තා වූ උතුම් දානමේ පින්කම් සහ සෙසු යුතුකම් වලින් මා ජනිත කරගත්තා වූ ආධ්‍යාත්මික ශක්තිය මට ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මගේ ජීවිතයේ අද දක්වා පවත්වා ගන්නට මට බොහෝ දෙනෙක් උපකාර කළා. මගේ අම්මා තාත්තා දෙන්නා මට ජීවිතය ලබා දීලා මනුස්ස ලෝකේ මට උපතක් ලබා දුන්නා. ආදරණීය ගුරුවරුන් ඥාතීන් සිල්වන්ත උතුමන් මට බොහෝසේ පිහිට වුණා. ඒ හැම දෙනාටම මා මාගේ කෘතඥතාවය පළ කරනවා. මට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට හෙදියන්, හෙද සේවකයන්, වෛද්‍යවරුන්, සාතු සේවකයන්, මගේ දරුවන්, ඥාතීන්, හිතවතුන් බොහෝ දිනක් මට පිහිට වුණා. ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. මා සුවපත් කරන්නට, මා ජීවත් කරවන්නට ඔබ හැම දක්වපු ඒ උතුම් උපකාරයට මා හදවතින්ම ප්‍රත්‍යුපකාර කරනවා, මාගේ කෘතඥතාවය පළ කරනවා. මේ ජීවිත කාලය තුළ මා අතින් යම් වරදක් ඔබ වෙත සිදු වුණා නම් ඒ සියලු වැරදි වලට මා මේ අවස්ථාවේ ඔබෙන් හදවතින්ම සමාව අයදිනවා. මා විශ්වාස කරනවා ඔබ හැම මාහට සමාව දෙයි කියලා. මට නිදහසේ මගේ සසර ගමන කුරුල්ලකුසේ ඉගිලි යන්නට මා නිදහස් කරන මෙන් ඔබෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමගෙන් ජීවිත කාලය තුළ මට කිසියම් මිදී අඩුවක් වුණා නම් ඒ සියල්ලක්ම මා ඔබ වෙනුවෙන් සමාව දීලා ඔබව නිදහස් කරනවා. අපි සසර ගමනේදී නැවත කලන මිතුරන්සේ හමු වී මේ සදහම් මඟ වඩන්නට, උත්තම බුද්ධ ශාසනයන්හි ගුණධම් පුරන්නට, පිළිවෙත් පුරන්නට අපි එකට අත්වැල බැඳගත්තු සහෝදරයන්සේ අපි නැවත මුණ ගැසෙමු. ඒ මුණ ගැසෙන දවසට අලුත් නැවුම් මිතුරන්සේ නැවත අපි හමු වී අපේ ගුණ දහම් වඩමු. ඒ සඳහා මා කළා වූ පින්කම් ඔබට ආශිර්වාදයක් වේවා. මා කරන්නා වූ මේ සියලු පින්කම් ආනිසංසයෙන් ඔබට යහපතක් මෙන්ම ඔබ කරන්නා වූ පින්කම් මාද සතුටු සිතින් අනුමෝදන් වෙනවා. මම අනුමෝදන් වෙමි. කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කියපු ආකාරයට කළගුණ දන්නායි ලෝකයේ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා. අන්න ඒ උතුම් දුර්ලභ ගුණය අනුගමනය කරමින් ඒ ගුණය අනුව යමින් මා මුළු ලෝකයා වෙනුවෙන්ම හදවතින්ම මගේ කෘතඥතාවය පළ කරනවා. මෞකුස පිළිසින ගද්දා පටන් මෙලවට ජනිත උනුදා පටන් මගේ අවසාන හුස්ම පෙළ දක්වාම මට මේ ලෝකයේ උදව් කළ බොහෝ දෙනා ඉන්නවා. ඒ හැම දෙනාටම මා හදවතින්ම කෘතඥතාවය පළ කරනවා. ඔබ හැම දෙනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, සසර ගමන සුවපත් වේවා. ඔබ හැම දෙනාටම මාගේ ගෞරවයේ නමස්කාරය වේවා. ජීවිත කාලයේ පුරා මා ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම පංචශීලය රකින්නට මා උත්සාහ ගත්තා. ප්‍රාණඝාත ආදියෙන් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගිය මඟ අනුගමනය කරමින් උපෝසත සීලයන් හිමා සමාදන් වුණා. ඒ උතුම් සීලයන් නිසා මා සමාජය තුළ කීර්තිරපත් වුණා. සමාජය තුළ මං ආරක්ෂිතව කාලය ගත කළා. මගේ ජීවිතය හුඟක් සාර්ථක කරගත්තා මගේ ඒ සිල්වත් ජීවිතය නිසා. මා රැක්කා වූ ඒ සීලය මගේ සිතේ සුවපත් භාවය පිණිස ආශිර්වාදයක් වේවා. මා විසින් කරන ලද ඒ උතුම් සීලයන් සිහි කරලා මා සීලානුසති භාවනා වඩමින් මගේ හිත තව තවත් මා පිරිසුදු කරගන්නවා, සිත එකඟ කරගන්නවා, සිතේ නිවීම ඇති කරගන්නවා. ඒ උතුම් සීලය මගේ සසර ගමනට ආශිර්වාදයක් වේවා. මා නමින් මියගිය ආදරණීය අම්මල තාත්තල ඥාතීන්, සසරගත ජීවිතයේ මගේ ඥාතීන් බොහෝ දිනේ පින් අපේක්ෂාවෙන් නැති ඒ බොහෝ දෙනා මා රැක්කා වූ මේ දාන සහ සීලමය කුසල ධර්මවල ආනිසංසෙන් ඒ හැම දෙනාමත් සුවපත් වෙත්වා. ඒ හැම දෙනාම මා විසින් සිදු කළා වූ මේ සීලමය පුණ්‍ය ධර්මයන් ආනිසංස අනුමෝදන්ව ඒ හැම දෙනාටම සුගතිගාමී වීමට පුණ්‍යානුමෝදනා පිණිස මේ කුසලයක් හේතු වාසනා වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛේ අවේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛේ අවේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛේ අවේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝ මෙ මරණං අනතීතෝති අබින්නම් පච්චවේකී තබ්බං මම මරණයේ ස්වභාව කොට ඇති කෙනෙක් මරණේ නොයෙක්මක කෙනෙක් බව නිතර සිහිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. මේ ජීවිතය කියන්නේ හැමදාම පවතින දෙයක් නෙවෙයි. හරියට දිය පිට ඇඳි ඉරක්සේ පිනිබිඳක්සේ මේක ඊටාම තාවකාලික දෙයක්. පලානං ඉව පක්ඛානං පාතෝ පපතනා බයං එවං ජාතේන මච්ඡානං නිච්ඡං මරණතෝ බයං. උදෑසන කාලයේහි ගස්වල තියෙන ගෙඩි වැටේ කියලා ගහට බයක් තියෙනවා. පින්න නිසා හිමිදිරි පාන්දර ගස්වලින් ගෙඩි ගිලිහෙන්නාසේ උපන් සත්වයාට මේ මරණය කියන අභියෝගය නිතරම ජීවිතය අභියස තියෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට නිතර සිහිපත් කළේ මරණය මෙනෙහි කරන්න කියලා. මමත් මගේ ජීවිතය තුළ ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම මා මරණ සතිය වැඩුවා. මරණයට පත්වන කෙනෙක් බව මා සිහි කළා. එනිසාම මම දාන ආදී නොයෙක් පින්දාම් කරගත්තා. මගේ ශරීරයේ දිරාපත් වෙද්දී මගේ හිත ශක්තිමත් කරගත්තා. මා කුසලයෙන් පොහසත් කරගත්තා. මගේ හිතට මම රැකවරණය දුන්නා. ශරීරය දිරාපත් වෙලා යන දරකැබැල්ලක්සේ බව මා තේරුම් අරගෙන මේ ශරීරය දාල යන කලින් මා මගේ සිතට රැකවරණයක් සලසා ගත්තා. ඒ නිසා මම අද හුඟක් සතුටු වෙනවා මගේ ජීවිතය ගැන හිතලා. මා ශරීරය අත්හැරියත් මගේ සිත ශක්තිමත්ව සුගතියකට පිහිටන්නට නැවත මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ ආදී තැනක සිත පිහිටුවනසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා ශ්‍රද්ධාව පිහිටුවා ගත්තා. මා සීලයෙන් පොහසත් වුණා. දාන ආදී පින්කම් වලින් මගේ ජීවිතය සරු කරගත්තා. භාවනාවෙන් මගේ සිත නිරතුරුව මා පිරිසිදු කරගත්තා. මේ උතුම් කරුණ ගැන හිතනකොට මට ජීවිතේ ලොකු සතුටක් ඇතිවන්නේ. මරණය කියන එක හරියට වදකෙක් පිටුපස්සෙන වගේ නිරතුරුව අප පසුපස හඹා යන දියම්. එහෙත් ජීවිතේ ජයගත් උතුමන්ට මරණය අභියෝගයක් නෙවෙයි. ඒ උතුමන්ගේ මඟ අනුගමනය කරමින් මාත් මගේ ජීවිතේ ජයගන්නට උත්සාහ කළා. මා සියලු සම්පත් අත්හැරියත් මම මනසින් දුර්වල නොවෙනසේ ස්ථාවර මනසක් අකම්පිත මනසක් ඇති කරගෙන මම සිත පිරිසුදු කරගත්තා. ඒ රැකගත්තු සිත මට යහපත පිණිස පවතිනවා. ජීවිතය අනිත්‍යතාවය මා නිතර සිහිපත් කරනවා. මරණයේ නිත්‍යතාවය මා නුවණින් දකිනවා. ඒ මරණ සතියම මගේ සසර ගමනට ආලෝකයක් වේවා, ආශිර්වාදයක් වේවා. අචිරං වසයං කායෝ පඨවින් අදේසෙස්සති චුන්දෝ අපේත විඤ්ඤාණෝ නිරන්තං ව කලිංගරං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අත්ථදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ නඤ්ඤ සරණ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අඤ්ඤ සරණා. සම්බ පාපස්ස අකරනම් කුසලස්ස උප සම්පදා සචින්ත පරියෝ දපනම් ඒතං බුද්ධාන සාසනම් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උග්ඝෝසයොන් දේව ගණාපසන්නා ඒතේන සංජේන ජයස්සෝ මෛහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උග්ඝෝසයොන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයස්සෝ මෛහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උග්ඝෝසයොන් දේව ගණාපසන්නා ඒතේන සංචේන ජයස්සෝ මෛහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය යථාර්ථය මොකක්ද කියලා. අපේ ජීවිත යථාර්ථය කියලා කියන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රිය හයත් බාහිර අරමුණු හයත් කියන මේ ලෝකයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ආයතන හයත් ඊට ගෝචර වන බාහිර අරමුණු හය වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සහ ධම්ම කියන මේ කරුණු හයත් තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන 12න් බැහැරව යම් කෙනෙක් දෙයක් පනවනවා නම් ඒක වචන මාත්‍රයක් පමණයි කියලා. මගේ ජීවිතය කියන්නේ මෙන්න මේ ඇස ආදී අභ්‍යන්තර ඉන්ද්‍රිය හයත්, රූප ආදී බාහිර අරමුණු හයත්. මේ ආයතන 12ේම ස්වභාවය තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම. හැම මොහොතකම මේ ආයතන හටගෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නොවේ නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එයයි. මෙන්න මේ යථාර්ථය තුල මම හොඳට සිත පිහිටුවා ගන්නවා. ඇස කියන දේ වර්තමානයේ මේ මොහොතේ හටගන්න දෙයක්. රූපය ඇති කල්ලි, විඥානය ඇති කල්ලි, කන ආදී සෙසු ඉන්ද්‍රියනොත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ අනිත්‍යතාවය මම හොඳට දකිනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, කය අනිත්‍යයි, ස්පර්ශ අනිත්‍යයි, සිත අනිත්‍යයි, ධර්මාරම්භන අනිත්‍යයි. මේ සියල්ලක්ම හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි. මා සියල්ල ඊටාම මැනවින් පසක් කරනවා. මේ යථාර්ථය පිළිබඳව මනුවණින් මෙනෙහි කරනවා. සියලුම දේ අනිත්‍යයි. මේ සියල්ලම්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි. මේ යථාර්ථය දකිමින් අවසානයේහි මට පෙනෙන දේ තමයි මගේ මේ සිත ඇතිවි නැතිවන ස්වභාවයෙන් යුක්තයි. ඒ සිත සමගම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම එකට ක්‍රියාත්මක වෙනවා. මේ රූප ආදී ස්කන්ධ පංචකය පෙර පසු නොවි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මගේ සමස්ත ජීවිතයේම පැවැත්ම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයෙහි හටගෙන නිරුද්ධ වීම. මා ඊටාම මැනවින් මේ ස්වභාවය තේරුම් ගන්නවා. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. ස්කන්ධ පංචකයම එකට පෙර පසු නොවී හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති කියන බුදු වදන මට හොඳට පසක් වෙනවා. හටගෙන නිරුද්ධ වන ආකාරය මා හොඳින් දකිනවා. හැම සිතුවිල්ලක් පාසාම හටගන්නා වූ මේ ස්වභාවය එතනම නිරුද්ධ වෙන ආකාරයේ වැය වෙන ආකාරය නම් වූ උද්‍යාබ්බේ ඥානය මා ටිකෙන් ටික දිනු කරගන්නවා. මගේ සිත හටගන්නවා, නිරුද්ධ වෙනවා. සිත ඇති වෙනවා, නැති වෙනවා. සිත ඇති වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. මේ සිත අනිත්‍යතාවය මා හොඳට දකිනවා. බාහිර කිසිදු පුද්ගලයෙක් හෝ දෙයක් කෙරෙහි මේ අවස්ථාවේ මගේ හිත පිහිටන්නේ නැහැ. මගේ සිත සම්පූර්ණයෙන්ම මේ අනිත්‍ය පසක් කරන්නා වූ ප්‍රඥාව සමග මුසු වෙලා තියෙනවා. මං සියලු බර බිමින් තබපු පක්ෂීක්සේ ඊටාම නිදහසේ මගේ හිත මා ඇසුරු කරනවා. නিত্য සැප ආත්ම වශයෙන් කිසිදු දෙයක් මා ලෝකය තුල දකින්නේ නැහැ. ඒ හැමදේම වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා මනවින් ප්‍රත්‍යක්ෂ කරනවා. භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි ඊටාම කරුණාවෙන් දේශනා කළ මේ අනිත්‍යතාවය ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප වශයෙන් මේ හැම දෙයක් කෙරෙහිම පැතිර යන ආකාරය, ඒ හැම දෙයකම පවත්නා වූ අනිත්‍යතාවය මා ඊටාම මනවින් පසක් කරනවා. මගේ හිතට නොඑක් දේවල් අරමු වෙන්න පුළුවන්. බාහිර පුද්ගලයන්, ඥාතීන්, ද්‍රව්‍ය, මේ මොනව සිහිපත් වුණත් මගේ ජීවිතය කියන්නේ සිතුවිලි මාත්‍රයක් විතරයි. ස්කන්ධ පංචකයක් විතරයි. ඒක කිසිම තැනක තැම්පත් වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක්. එහෙනම් මට තවත් ලෝකයේ ගැන කිසිදු බලාපොරොත්තුවක් තියාගන්නට අවශ්‍යතාවයක් නැහැ. ලෝකයේ කෙරෙහි තිබූ සියලු බර මා බිමින් තබලා බාර නික්ෂේප විදියට තෘෂ්ණාව අත්හැරලා බැඳීම් අත්හැරලා ඊටාම නිදහසේ නිදහස් මනසකින් මිදුණු මනසකින් නිකලෙස් මනසකින් විරාගී මනසකින් වීත දෝෂී මනසකින් වීත මෝහී මනසකින් මා ඊටාම නිදහසේ සැරිසරා යනවා. මගේ හිත ඊටාම නිදහස්. මගේ හිත ඊටාම නිදහස්, පිරිසිදු, පැහැදිලි, නිර්මල ස්වභාවයකින් යුක්තයි. මගේ හිතට කිසිම බරක්, කිසිම දුකක්, කිසිම අසහනයක් නැහැ. හිත ඊටාම සතුටින් බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි, මහා සංඝරුවනෙහි ඇසුරෙහි සද්ධර්ම සෙවණෙහි පහස ලැබමින් නික්ලේශී මනසකින් මා වාසය කරනවා. මට තියෙන ලොකුම පිළිසරණ රැකවරණය ආරක්ෂාව ආලෝකය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විතරයි. බුදුරජාණන් වහන්සේ තථාගතත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මට ආලෝකයක් වේවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය මගේ ජීවිතයට පහන් දෙමක් වේවා. උතුම් මහා සංඝ රත්නය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය මගේ මනසට දිව්‍ය ඖෂධයක් වේවා. සාදු සාදු සාදු. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අත නින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් යමෙක් නුවණින් දකීද ඔහු දුකෙහි කලකිරෙනවා. මේක තමයි නිවනට, විසුද්ධියට, විමුක්තියට තියෙන මාවත. සියලු සංස්කාර දුක් වශයෙන් යමෙක් නුවණින් දකීද ඔහු දුකෙහි කලකිරෙනවා. මේ දැනුම තමයි විසුද්ධියට, නිර්වාණ අවබෝධයට, නිවනට තියෙන මාවත. සියලු ධර්මතාවයන් අනාත්ම වශයෙන් යමෙක් නුවණින් දකීද ඔහු දුකේ කලකිරෙනවා. ඔහු ලෝකයේ තුල ඇලෙන්නේ නැහැ. මේක තමයි විසුද්ධියට තියෙන මාවත වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කරනවා. අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පන්ජෙන්ත්වා නිරුජ්ජන්ති තේ සංවෝප සමෝසුකෝ අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පන්ජෙන්ත්වා නිරුජ්ජන්ති තේ සංවෝප සමෝසුකෝ අනිංචාවත සංකාරං උප්පාද වය ධම්මිනෝ උප්පන්ජෙන්ත්වා නිරුඤ්ජන්ති තේසං ඕප සමෝසුකෝ සාදු සාදු සාදු අවිඤ්ඤා පච්චයා සංඛාරා සංඛාර පඤ්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පඤ්චයා නාම රූපං නාම රූප පඤ්චයා සලායතනං සලායතන පඤ්චයා පංසෝ පස් පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ ඒවමේතස්ස කේවලස් දුක්ඛං කන්දස්ස සමුදයෝ ති අවිඤ්ඤායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාන නිරෝධෝ විඤ්ඤාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ ජරා මරණ නිරෝධා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් නිරෝධෝ හෝති ඒවමේතස්ස දුක්ඛං කන්දස්ස නිරෝධෝ හෝති සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කළ දහම් කරුණු අතර බුද්ධිමත් මිනිසෙකු විසින් තම බුද්ධියෙන් තේරුම් ගත යුතු අග්‍රතම ඵලය ලෙස සැලකුවෙහි. රූපාදී ස්කන්ධ පංචකය මනවින් තේරුම් ගැනීම. අපේ සමස්ත ජීවිතයේම යනු රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පංචකයේ එකතුවයි. ඇසට රූපයක් දකින විට, කනට ශබ්දයක් ඇසෙන විට, නාසයට ගඳ සුවඳක් දැනෙන විට, මේ ආදී ඉන්ද්‍රියන්ගෙන් කිසියම් අත්දැකීමක් ලැබීමේදී සිදුවන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකය පෙර පසු නොවි හටගෙන නිරුද්ධ වීමයි. එහෙත් සාමාන්‍ය ලෝකයා මෙහි යථා ස්වභාවයේ තීරුම් නොගැනීම නිසා බාහිර රූපයන්හි ඇලීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් ලෙස මා මේ රූපාදී ස්කන්ධ පංචකය මනවින් තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඒක මගේ ජීවිතයට මහා ආලෝකයක් ආශිර්වාදයක් වෙනවා. න රූපං අත්තතෝ සමනුපස්සති. මා රූපය ආත්ම වශයෙන් හිතන්නේ නැහැ. න රූපවන්තං වාත්තානං. ආත්මය රූප තියෙන දෙයක් කියලා මා හිතන්නේ නැහැ. න අත්තනිවා රූපං. ආත්මය කෙරෙහි රූපේ බැසගෙන නැතේ කියලා මා කිසි විටකත් හිතන්නේ නැහැ. න රූපස්මින් වාත්තානං. රූපය තුල ආත්මයක් හෝ නිට්ටියමක් බැසගෙන නැතයි කියලා මා පිළිගන්නේ නැහැ. ආත්මෙහි පවතින අනාත්මතාවය, රූපයේ පවතින නිසරු භාවය මා මනවින් තේරුම් ගන්නවා. වේදනා පිළිබඳවත් එහෙමයි. න වේදනා අත්තතෝ සමනුපස්සති. වේදනාව මා ආත්ම වශයෙන් හිතන්නේ නැහැ. න වේදනාවන්තං වාත්තානම්. ආත්මය වේදනා සහිත දෙයක් කියලා මා හිතන්නේ නැහැ. න අත්තනිවා වේදනා. ආත්මය තුල වේදනාව ඇතැයි කියලා මා පිළිගන්නේ නැහැ. න වේදනායවා අත්තානම්. වේදනාව තුල ආත්මය ඇතැයි කියලා මා හිතන්නේ නැහැ. සංඥා සංඛාර විඥාන යන සෙසු ස්කන්ධ පංචකය පිළිබඳවත් මේ යථාර්ථය මා මනවින් පසක් කරනවා. ඒ නිසා රූපය කෙරෙහිවත් වේදනාව කෙරෙහිවත් සංඥා සංඛාර විඥාන කෙරෙහිවත් මගේ හිත බැසගන්නේ නැහැ. පේන පින්ඩූපමං රූපං වේදනා බුබුලූපමා මරීචූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දේසිතා දිච්ච බන්ධුනං. ආදිච්ච බන්දු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය පෙන පිනක් කියලා. වේදනාව තිය බුබුලක් කියලා. සංඥාව මිරිඟුවක් කියලා. සංඛාර හෙවත් සිතිවිලි කෙසෙල් ගසක් වගේ කියලා. විඥානය මායාවක් මැජික් එකක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා. මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය තියෙන නිසරු බව, හරසුන් බව, නිරර්ථක බව මා මනවින් පසක් කරනවා. එනිසා කිසිදු රූපයක, වේදනාවක, සංඥාවක, සංඛාරයක මාගේ සිත බැස නොගන්නාසේ ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් සිහිය පිහිටුවාගෙන මා නිරතුරුව වාසය කරනවා. එය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. මේ ආධ්‍යාත්මික ශක්තිය මගේ හිත පිරිසිදු කරගන්නට, හිත ශක්තිමත් කරගන්නට ආලෝකයක් වේවා, ආදර්ශයක් වේවා. මම ඊටාම පිරිසිදු සිතින්, ඊටාම ශක්තිමත් සිතින් අටලෝ දහම අභියස අකම්පිතව පිවිතුරුව ඉන්ද්‍රඛීලයක්සේ මා නොසලී සිටිනවා. ඒ ශක්තිය දිනෙන් දින, මොහොතින් මොහොත, හැම තත්පරයක් පාසාම මා දියුණු කරගන්නවා. ජීවිතයේ සැබෑ ස්වභාවය රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේවය ආස්වාද ආදීනව නිස්සරණ මා නිරතුරුව බලමින් වාසය කරනවා. රූපේ හට ගැනීම, එය නිරුද්ධ වීම, රූපයේ කිසියම් ආදි ආස්වාදයක් තියෙනවා නම් එය ආදීනවය, නිස්සරණය. වේදනාවේ සමුදය, අත්ංගමය, ආස්වාදයේ ආදීනවය, නිස්සරණය. සංඥාවන්හි සමුදය, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සරණ. සංකාරේවත් සිතිවිලවල පවතින හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාද ආදීනව නිස්සරණ. සංකාරයන්හි පවත්නා සිතිවිලිවල පවත්නා හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාදයේ ආදීනවය, නිස්සරණය. විඥානයන්හි පවතින සමුදය, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සරණ. මා මනමින් පසක් කරමින් වාසය කරනවා. මගේ සිත ඊටාම ශක්තිමත්. කිසිදු දෙයක් කෙරෙහි මගේ සිත කම්පා වෙන්නේ නැහැ. ඊටාම ශක්තිමත් පිවිතුරු සිතකින් මා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි උතුම් සද්ධර්මයේහි සිසිලසින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද මා නිරතුරුව මගේ සිතට පිළිසරණක් ඇතුව මා වාසය කරනවා. මගේ සිතට සැබෑ පිළිසරණ තියෙන්නේ සද්ධර්මයෙන් පමණයි. මගේ සිතට සැබෑ පිළිසරණ රැකවරණය, ආරක්ෂාව තියෙන්නේ උතුම් තුනුරුවන්ෙන් පමණයි. මගේ ජීවිතයට සැබෑ ආලෝකය තියෙන්නේ තථාගත දේශිත චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත මේ උතුම් සද්ධර්මයෙන් පමණයි. ඒ සද්ධර්මය මගේ ජීවිතයට පරිපූර්ණ රැකවරණයක් සේමා සලසා ගන්නවා. වෙන කිසිම දෙයක් කෙරෙහි මගේ සිත බැසගන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය තුළ මා හොඳට හිත පිහිටුවා ගන්නවා. ඒ සද්ධර්මයේ උපරිම පිළිසරණ, රැකවරණය, ආරක්ෂාව සහිතව මා ඊටාම සුරක්ෂිත භූමියක වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මා දෙස බලමින් මට ආශිර්වාද කරනවා. උන්වහන්සේ ඊටාම කරුණාවෙන් මට සද්ධර්මයේ දේශනා කරනවා. මහා සංඝරත්නය මට ධර්ම දේශනා කරමින් මට ධර්මයෙන් පෝෂණය ලබා දෙනවා. මේ තෙරුවන මගේ ජීවිතයට ආලෝකයක්, ආශිර්වාදයක් වේවා. මගේ හිත ඊටාම නිදහස්, ඊටාම පිරිසිදු, ඊටාම පැහැදිලි සිතක් බවට ක්‍රමයෙන් පත් වෙමින් තියෙනි. ඒ ගැන මට ලොකු සතුටක්, නිරාමිස සුවයක්, අව්‍යාජ හැඟීමක් මට නිතරම ඇති වෙනවා. ඒ උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා. සාදු, සාදු, සාදු. සෙත් සේරේ දෙන මහගුණ මුහුදානම් සත් හට වන බව දුකට වේදානම් තිත් ගානා දුර දුර ලන දිනේදානම් සිත් සතෝ සින්නම දිම්මුනේදානම් එම පමණින් පැවසෝ මුනිදන තතු මෙම හැම දෙන බල වෛදක් විය යුතු තම තම නැන පමණින් දැනගත යුතු මම නම් දිම් පහදා මම නම් දිම් සදහම් පහදාසිතෝ සිරිමත් බඹසිරසෙහි පාපිසිනා සැරියුත් මහ මුගලන් පෙළේවෙලිනා පෙළේවෙත් සරෝමා සඟගන සොබනා මුදුනත් බැඳ නම දිම්බැති පෙමිනා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි බොහෝ ස්වාමීන් වහන්සේලා ශාරීරිකව රෝගී තත්ත්වයකට පත් වුණා. සාමාන්‍ය පුදග්ජන ස්වාමීන් වහන්සේලාත් මගඵලලාභී උතුමනුත් රහතන් වහන්සේලාත් පමණක් නොව ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේත් කායිකව රෝගී තත්ත්වයකට පත් වුණා. ලෙඩ දුක්වලට පත්වීම, ශාරීරිකව රෝගී වීම මේ මනුස්ස ශාරීරියේ ස්වභාවයයි. ඒක අපට ඉක්මවන්නට පුළුවන් කමක් නැහැ. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ව්‍යාධි ධම්මෝ මෙහි ව්‍යාධින් අනතීතෝති අබින්හන් පච්චවේකේ තබ්බං. මේ භෞතික ශරීරය ව්‍යාධියට ලෙඩවලට පත්වෙන ස්වභාවයුක්තයි. මා මේ ලෙඩවීම ඉක්මවපු කෙනෙක් නෙවෙයි කියන එක නිතර සිහිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් අනුශාසනා කළා. ස්වාමින් වහන්සේ රසනීප වෙච්ච අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වැඩම කරලා බොජ්ජංග සූත්‍ර දේශනා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේ රසනීප වුණු තැන් වලදී බුදුහාමුදුරෝ උන් වහන්සේල වෙත වැඩම කරලා සත්‍ය බොජ්ජංග සංඛ්‍යාත බොජ්ජංග සූත්‍ර දේශනා සිදු කළා. ශරීරයෙන් කායිකව රෝගීව සිටියත් මනස ලෙඩ නොකරගෙන නිරෝගී මනසක් ඇතුව සිටින්නටයි බුදුහාමුදුරුව අපට අනුශාසනා කළේ. රෝගී ශරීරයක් සහිතව සිටියත් කෙනෙකුට මනසින් නිරෝගී වෙන්න පුළුවන් නම් එතනත්තට දුකක් වෙන්නේ නැහැ. එනිසා මමත් මගේ ශරීරය දුර්වල වුණත් රෝගී වුණත් මම මනසින් ලෙඩ වෙන්නේ නැහැ. බුදු ගුණ සිහිපත් කරමින්, සදහම් ගුණ සිහිපත් කරමින්, සංඝ ගුණ සිහිපත් කරමින්, මෛත්‍රී භානාව වඩමින්, අනිත්‍ය සංඥා වඩමින්, නිරතුරුව මාසිත පිරිසුදු කර ගැනීමෙන් මනසෙන් සිතින් අනාතුරව නිරෝගීව නිරතුරුව මා කල් ගෙවනවා. ඒ සඳහා ඒ බොජ්ජංග ධර්මයන් මගේ ජීවිතයට ආලෝකයක් වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොජ්ජංග ධර්ම සිහිපත් කිරීම නිරෝගී භාවයට හේතුවක් කියලා. සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය නැමැති මේ සත්ත බොජ්ජංග මා නිරතුරුව සිහිපත් කරනවා. හිත සමාධිමත් වෙනකොට, ධර්ම කරුණු සිහිපත් කරනකොට වීරිය ඇති වෙනවා, සිතේ ප්‍රීතිය ඇති වෙනවා, කයට සැහැල්ලු භාවය දැනෙනවා, හිත සමාධිමත් වෙනවා, හිත උපේක්ෂාවේ පිහිටනවා. මෙන්න මේ සත්ත බොජ්ජංගොස්සේ මා නිරතුරුව මගේ හිත පවත්වා ගන්නවා. සති සම්බොජ්ජංග, ධම්මවිද්‍ය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග, මේ බොජ්ජංග ධර්මයන් මගේ ජීවිතයට ආලෝකයක් වේවා, මගේ සිතට පිළිසරණක් වේවා, මගේ සාංසාරික ගමන් මගට පහන් වැටක් වේවා. මේ උතුම් බොජ්ජංග ධර්මයන් ආනිසංසයෙන් මගේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. උතුම් බොජ්ජංග ධර්මවල ආනිසංසයෙන් මගේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ආතුර කයක් ඇතුව හිටියත් ශරීරයෙන් රෝගී වුණත් මා මනසින් නිරෝගීව ඉන්නේ. නිරතුරුව බොජ්ජංග ධර්ම සීපත් කරමින් නිරෝගී මනසකින්, නික්ලේශී මනසකින්, මෛත්‍රී සහගත සිතින්, ප්‍රඥාවෙන් බබලමින් මා නිරතුරුව ඉතාම සතුටෙන් මේ සම්බුද්ධ ශාසනය තුල වාසය කරනවා. ගතවන හැම මොහොතක් තුලම මට තියෙන එකම කටයුත්ත මේ උතුම් සද්ධර්මයේ මෙනෙහි කිරීම පමණයි. මගේ කායික සියලු වේදනා මගහැරී ගොස් මගේ සිත සතුටෙන් පිරී ඉතිරි යනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ මගේ සිතට නිරතුරුව පැමිණෙනවා. සද්ධර්මයේ උතුම් ගුණ, සාන්දෘෂ්ටික ගුණය ධර්මයේ මෙනෙහි කරන අවස්ථාවේදී සිතේ තියෙනා වූ විරාගී බව මට හොඳට පේනවා. මගේ හිතට කිසිදු ආකාරයේ දුකක් කනගාටුවක් දැනෙන්නේ නැහැ. මගේ හිත ඉතාම පිරිසිදුයි, ඉතාම ලස්සනයි, ඉතාම ශක්තිමත්. අන්න ඒ සිත තව තවත් මා කුසලයෙන් ශක්තිමත් කරගනිමින් මගේ දිව්‍ය මඟ මා තව තවත් ආලෝකවත් කරගන්නවා. ඒ සඳහා තෙරුවන මට ආශිර්වාදයක් වේවා, ආලෝකයක් වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේගේ සූපත් භාවය සඳහා දස සංඥා දේශනා කරනවා. ආතුර වූ කයක් ඇතුව සිටි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අනාතුර වූ නිරෝගී මත් සිතක් ඇති කර ගන්නට මේ දස සංඥා උපකාරී වුණා. මටත් මගේ මානසික සූපත් භාවය සඳහා මේ උතුම් දස සංඥා මා මෙනෙහි කරනවා. මේ දස සංඥාවන් සිහි කිරීම සිතේ ප්‍රඥාව දිනු කරගන්නට, සිත පිරිසුදු කරගන්නට, සිත ශක්තිමත් කරගන්නට, අටලෝ දහම අභියස අකම්පිතව උපේක්ෂා සාගතව සිටීමට මට බෙහෙවින් උපකාර වෙනවා. මේ සද්ධර්මය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. අනිච්ච සංඥා, අනත්ථ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බ ලෝකේ අනභිරත සංඥා, සම්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. සාදු සාදු සාදු. මා නිරතුරුව ආස්වාස ප්‍රාස්වාස කරනවා. මගේ සිත නාසය ආශ්‍රිතව සිදුවන මේ ආස්වාස ප්‍රස්වාස දෙස මා හොඳට යොමු කරනවා. හැම මොහොතකම හුස්ම ඇතුළු වෙනවා, හුස්ම පිට වෙනවා. මගේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයන්ගෙන් නිර්මාණය වෙච්ච අනාත්ම වූ ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ ශරීරය තුල සිදුවන මේ හුස්ම ගැනීම හා පිට කිරීම කියන ක්‍රියාවලිය අනාත්ම වූ ස්වභාවයෙන් යුක්තයි. හැම මොහොතකම ඇතුළු වෙන පිට වෙන මේ හුස්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මගේ ශරීරයත් මගේ සිතත් මේ ගන්න හුස්මත් ඇතුළු සමස්ත ජීවිතයම නිරතුරුව අනිත්‍යතාවයට පත් වෙනවා. නාසය ආශ්‍රිතව හොඳට මා සිහිය පිහිටුවා ගනිමින් මගේ ජීවිතය තුළ සිදුවන අනිත්‍යතාවය දකිමින් මා හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ විහෙරති පස්ස සිස්සාමීති සික්ඛති. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හුස්ම ඇතුළු වෙනකොටත් පිට වෙනකොටත් මේ ජීවිතයේ අනිත්‍යතාවය මා හොඳට මෙනෙහි කරනවා. මගේ සිතත් කයත් හැම මොහොතකම හේතු ඇතිකල්ලිය හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන ආකාරය මා මනවින් පසක් කරනවා. අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතහ නින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයන් දුක්ඛයි. සියලු ධර්මයන් අනාත්මයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කළා. අත්තදීපා භික්ඛවේ විහෙරතාත්ථ සරණා නාඤ්ඤ සරණා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා. සිත පිළිසරණ කොටගෙන සිත දිවයිනක් පහන කොට වාසය කරන්න විරන්දියා පිළිසරණ කරගන්න එපා කියලා. ධර්මයේ පිළිසරණක් පහනක් දිවයිනක් කොට වාසය කරන්න අන් කිසිවක් පිළිසරණ කොට වාසය කරන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා කොහොමද තමන්ගේ සිත ධර්මයේ පිළිසරණක් කරගන්නේ කියලා. ඒ සඳහා මාවත වශයෙන් උන්වහන්සේ දේශනා කරේ සතර සතිපට්ඨානය. තමන්ගේ කය ගැන හොඳට සිත පිහිටුවාගෙන ඉන්න කියලා. ශරීරය ආනාපාන සතිය සතර මහා භූත රූප සතර ඉරියව් දෙතිස් කුණපය මේ කරුණු ගැන නිතර සිත පිහිටුවාගෙන ඉන්නට. ශරීරයෙන් සිදු කරන ආශ්වාස ප්‍රශ්වාස ඇතුළු මේ සමස්ත ශාරීරික ක්‍රියාකාරීත්වය ගැන හොඳවර සිත පිහිටුවාගෙන ඉන්න. ඒත් එක්කම මේ ශරීරයේ වෙනස් වීම හොඳවට නුවණින් දකින්න. ඒ වගේම හිතට එන අරමුණු, කයට දැනෙන අරමුණු ඔස්සේ ඇතිවෙන වේදනා ගැන හොඳට සිත පිහිටුවාගෙන ඉන්නට. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් අපේ ජීවිතයට එළඹෙන සියලු වේදනා ගැන හොඳට සිත පිහිටුවාගෙන ඉන්නට. ඒ සමගම වේදනා හටගෙන නිරුද්ධ වන ආකාරය, වේදනාවන්හි තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට නුවණින් දකින්න. වේදනාව අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සිත ගැන හොඳට සිහිය පිහිටුවා ගන්න. හිතට නරමුණු රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන්, වීතරාගී, වීත දෝෂ, වීත මෝහ වශයෙන් සියලු ආකාරයෙන් ඇතිවන සිත් ගැන හොඳ අවධානයෙන් සිහියෙන් ඉන්න. ඒ ඇතිවන සිත් හටගෙන ඒ මොහොතේම නිරුද්ධන ආකාරය, සිත්වල පවත්න අනිත්‍යතාවය හොඳට නුවණින් දකින්න. සිත අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සිතත් එක්ක යන සිතිවිලි වල තියෙන ස්වභාවය ගැන හොඳට සිත පිහිටුවා ගන්න. කාමච්ඡන්ද ආදී නීවරණ, ස්කන්ධ පංචක ආදී අරමුණු පිළිබඳව, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම, චතුරාර්ය සත්‍ය මේ ආදී කාරණා සම්බන්ධයෙන් ඇතිවන සිතිවිලි පිළිබඳව හොඳට සිත තියාගන්න. ඒ හටගන්නා සිතුවිලි හෙවත් සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වන ආකාරය හොඳට නුවණින් දකින්න. සිතුවිලි අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍යයි. මේ ආකාරයෙන් කය, වේදනා, සිත, සිතිවිලි කියන මේ ස්ථාන හතර ගැන මනිතර සිහි පිහිටුවා ගනිමින් ඒ සිදුවන අනිත්‍යතාවය හොඳට දකින්නට උත්සාහ කරනවා. හැම මොහොතක් තුළම සතිපට්ඨානය තුළ, සතිපට්ඨාන භාවනාව තුළ බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි මා උපරිම ලෙස වාසය කරනවා. සතර සතිපට්ඨානය තුළ සිටීම බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි උන්වහන්සේගේ ආරක්ෂාවේ සිටින්නා හා සමානයි. මට කිසිම අනතුරක් හේමෝති සිදුවෙන්නේ නැහැ. මගේ ශරීරයට අපහසුතා දැනුණත් මගේ සිත කිසිදු බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් කෙරෙහි සිත බැසගන්නේ නැහැ. මගේ සිත සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවය පසක් කරමින් ප්‍රඥාව තුළම වාසය කරනවා. මට දැනෙන්නේ අනිත්‍යතාවය විතරයි. හැම මොහොතම සිත සහ සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන ආකාරය විතරයි මට පේන්නේ. වෙන කිසිදු දෙයක් මට දැනෙන්නේ නැහැ. මට දැනෙන එකම දේ තමයි මේ සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය. මගේ හිත හුඟක් තැම්පත්. මගේ හිත හුඟක් සංවරයි. මගේ හිත හුඟක් සමාධිමත්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ සිත ශ්‍රද්ධාවෙන් උතුරා යනවා. ධර්මයේ සාදෘෂ්ටික බව දැනෙන්න දැනෙන්න මට තව දුරටත් මේ ධර්මයේ තුර වීරියෙන් ඉදිරියට යන්නට උනන්දු ඇති වෙනවා. මගේ සිත එන්න එන්නම සමාධිමත් වෙනවා. බුදුගුණ තුල, මෛත්‍රිය තුල, ආනාපාන සතිය තුල, සතර සතිපට්ඨානය තුල එන්න එන්නම මගේ සිත සමාධිමත් වෙනවා. බාහිර කිසිදු දෙයක බලපෑමක් මට දැනෙන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම නිදහස් කෙනෙක්. සම්පූර්ණයෙන්ම බාහිර දෙයින් මා නිදහස් වෙලා ප්‍රඥාවේ දීප්තියෙන් බැබළෙමින් මා වාසය කරනවා. ස්කන්ධ පංචකයේ සමුදය වේ දකිමින් ශ්‍රද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලින් පරිපූර්ණව අකම්පිත සිතක් ඇතුව උපේක්ෂා සාගත සිතකින් යුක්තව විරාගී මනසින් මා ඊටාම සතුටෙන් කාලය ගත කරනවා. මගේ ජීවිතය හරියම තෘප්තිමත්, හරියම සතුටුයි. ඊටාම දුර්ලභව ලැබකු මේ මනුස්ස ආත්ම භාවය තුළ මා සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. දාන ආදී පින් දහම් කළා. සීල භාවනා ආදී පින් දහම් කළා. සමතේ දිනු කළා. විදර්ශනා වැඩුවා. අනිත්‍ය සංඥා මෙනෙහි කළා. දිනෙන් දින මොහොතින් මොහත මම මේ සද්ධර්මයේ තොල ඉදිරියට පියවර තබනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු සෙවණට මා ටිකෙන් ටික සමීප වෙමින් ඉන්නේ. ඒ උතුම් සද්ධර්මය දිව්‍ය ඖෂධයක්සේ මගේ සිත සුවපත් කරනවා. ඒ උතුම් මහා සංඝරත්නය මට පවන් සලන්නාසේ මට ආශිර්වාදයක් වෙනවා. ඒ කහ සිවුර මගේ ජීවිතයට ආලෝකයක් වුණා. උතුම් තුනුරුවන මට පිහිටයි සරණයි. ඒ උතුම් සද්ධර්මය මට පිහිටයි සරණයි. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළ මා ප්‍රමාදීව පිළිවෙත් සම්පූර්ණ කළා. මම ලෝකයට ණය නෑ. මා මෙලොවට ජනිත කරපු දෙමව්පියන්ට මා ණය නෑ. මම ඒ ණයෙන් නිදහස් වෙනවා. අනිත්‍යතාවය මා හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරනවා. ජීවිතයේ තියෙන්නේ අනිත්‍යතාවය පමණයි. හැම මොහොතම සිදුවන ඇතිවීම නැතිවීම නැමැති මේ අනිත්‍ය ස්වභාවය විතරයි ජීවිතයක තියෙන්නේ. වෙන කිසිම දෙයක් ජීවිතේ නැහැ. මේ අවබෝධය මත මා යමක් දකිනව නම් දකී මාත්‍රයෙන් මේ නිරුද්ධ වෙන ආකාරය දකිනවා. යමක් අසනව නම් ඒ අසන දේ ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. යමක් ආග්‍රහණය කරනව නම් රස දැනෙනව නම් ස්පර්ශය දැනෙනව නම් ඒ දැනෙන දේ එතනම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. යම් සිතුවිල්ලක් එනව නම් ඒ සිතුවිල්ල හටගෙන එතනම නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. ඒවං හිතේ වාහිය සික්කිතම්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති යමක් දැක්කනම් දැක්ක විතරයි යමක් ඇසුවනම් ඇසුව විතරයි යමක් දැනගත්තනම් දැනගත්තේ විතරයි යමක් වින්දනම් හඳුනාගත්තනම් ඒක එයට විතරක් සීමා වෙනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි සෝත විඤ්ඤාණය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධය අනිත්‍යයි ගහන විඤ්ඤාණය අනිත්‍යයි දිව අනිත්‍යයි රස අනිත්‍යයි ජීවහ විඤ්ඤාණය අනිත්‍යයි කය අනිත්‍යයි ස්පර්ශය අනිත්‍යයි කය විඤ්ඤාණය අනිත්‍යයි මනස අනිත්‍යයි ධර්මාලම්බන අනිත්‍යයි මනෝ විඤ්ඤාණ අනිත්‍යයි සියල්ල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියල්ල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියල්ල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ අවස්ථාවේදී මගේ ජීවිත කාලය පුරාමත් මා විසින් සිදු කළ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා, මේ සියල්ලම් තුලින් ජනිත වුණු පුණ්‍යඵලය ලෝවැසි සියලු දෙවියන්ට, මියගිය සියලු ඥාතීන්ට, විශ්වයේ සිටින සියලු තලවල සත්‍යයන්ට මා ඊටාම කරුණාවෙන් අනුමෝදන් කරනවා. ජීවිත කාලයේ මුළුල්ලෙහි මා සිදු කළ සියලු පින්, සියලු සත්‍යෝ මෙත් සිතින් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. ඒ පිනෙන් සියලු සත්‍යෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මා විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන් විසින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් ලෝකය බොහෝ කලක් රැකදෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා. විශ්වගත සීලුම සත්‍යයන් දෙවියන් ඇතුළු සීලු දිනා සිද්ධ කරන සීලු පින් මා සතුටු සිතින් අනුමෝදන් වෙනවා. මා රැස් කළ සීලු පින් සීලු දෙවියන්ට අනුමෝදන් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ලෝකේ බොහෝ දෙනා දිනපතාම අප්‍රමාණ පින් දහම් සිදු කරනවා. දාන සීල භාවනා වශයෙන්, මව්පියන් වැඩිහිටියන්ට ගරු කිරීම උපස්ථාන කිරීම වශයෙන් විවිධාකාරයෙන් පින් දහම් සිදු කරනවා. ඒ සීලු පින්කම් මා සතුටු සිතින් අනුමෝදන් වෙනවා. සද්බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල සිදු කරන ලද සීලු පින් මගේ දෑතින් කරන ලද පින්කම්සේ මා අනුමෝදන් වෙනවා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල අප්‍රමාණ ශ්‍රාවකයන් සිදු කළ දානාදී සීල පුණ්‍ය ධර්මයන් මා මේ මොහොතේ සිදු කරන පින්කම්සේ සතුටු සිතින් අනුමෝදන් වෙනවා. සූවිසි අසංඛේයයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල අසංඛේය වූ සත්‍යයන් සිදු කරන ලද අප්‍රමාණ පුණ්‍යස්කන්ධයන් මා සතුටු සිතින් අනුමෝදන් වෙනවා, සතුටු වෙනවා. ඒ සියලු පින්කමල ආශිර්වාදය මගේ සසර ගමනට මිනි පහනක් වේවා. ඒ පින්කමල ආශිර්වාදයෙන් මගේ සිත සුවපත් වේවා. මගේ සිත විරාජී වේවා. මගේ සිත ප්‍රඥාවෙන් බැබළී වේවා. සියලු පින්කමල ආශිර්වාදය ආනිසංසය මා උකහාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීම සඳහා උපරිම ලෙස මා කැප කරනවා. ගතවන හැම තත්පරයක්ම අනිත්‍ය සංඥාව වැඩිවීමට හේතුඵල ධර්මයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට මා උපරිම ලෙස කැප කරනවා. දුර්ලභව ලබා ගත්තා වූ මේ උත්තම මනුෂ්‍ය ජීවිතයෙන් ශ්‍රණ සම්පත්තියෙන් මා ලබන උපරිම ඵලය අනිත්‍යතාවය මෙනෙහි කිරීමයි. මා ඇතුළු මේ විශ්වයේ සිටින සියලුම සත්‍යයන් අනිත්‍යතාවය මෙනෙහි කරන සත්‍යයන් බවට පත්වේවා. මමත් නිරතුරුව අනිත්‍යතාවය තුළ සිත පිහිටුවා ගන්නවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි මා සනාතන රැකවරණය සලසා ගන්නවා. අපරාජිතව මේ ජීවිතය ගතකොට අපරාජිතව මා මගේ නෙත් දෙක මා පියා ගන්නවා. සාදු සාදු සාදු. නෙතට ඇති සැපය මුදුරුව දැකීමය. ගතට ඇති සැපය බුදුහිමි වැඳීමය. සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය. මෙමට ඇති සැපය සසරින් මිදීමය. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය. බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. සම්බේතියෝ විවංජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ බවස්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං ඛමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං ඛමමේ ධම්ම සන්දෙට්ඨික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං ඛමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු